Yanavama akashe avasanai premadare iravu kulu miduna madarin piyamba yanavama akashe avasanai premadare iravu kulu miduna madarin ඉඳන් උපන් හදේ හිත වේදනා ඉතින් රිදුන් නොදේ ජීවිතේ පුරා පවන් සැලේ මල් මල් යුවුන් වියේ ජීවිතේ පියඹා යනවා මහාකාශේ අවසානයි ප්‍රේමාදරේ ඉරවෝ කූලෝ මිදුනා මහාදරෙන් නොදී හිතේ උපන් නෑ බිම්බති කියාරුවක් ඉතින් බිම් යදන් සිඳී බිඳී ගිහින් මල් මල් යුවුන් වියේ ජීවිතේ පියඹා යනවා මහාකාශේ අවසානයි ප්‍රේමාදරේ ඉරවෝ කූලෝ මිදුනා මහාදරෙන් යනවා මහාකාශේ අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කූලෝ මිදුනා මහාදරෙන්